නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තේති මුදාරං වින්දති දාතා. ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ලක්ෂ්මණ පෙරේරා මහත්මා, වර්ණ නොවන මහත්මිය අද දින තමගේ නිවසේහි බොහොම ආශිර්වාදාත්මක අනුස්මරණීය කෘතවේදී පින්කමක් සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව. ඉතින් අද දින මම හිතන්නේ මේ දාණය ස්වාමින් වහන්සේලා දෙනමක් වැඩම කළත් මම හිතන්නේ 19කට උනත් වළඳන්න පුළුවන් විදියට ශ්‍රී ලංකාවේ සිදු කරනා වගේ ලොකෝ දානමය පින්කමක් කරන විදියටයි ඔබ දෙපළ තමන්ගෙම දෑතින් මේ දාණය සෝදානම් කරලා පූජා කළේ. ඉතින් වාස සතුරට පත්වන්න අද දින බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පැවැත්තුවා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලා දෙනම අරමුණු කරගෙන එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන්ගෙන ඒ වගේම සැරියුත් මොගලන් ස්වාමීන් වහන්සේගෙන් සෝමමානුණු මහා කාශ්‍යප මහරහතන් වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ස්ථාවර මුල් බැසගත්තු ඒ වගේම අරි මහා මහින්ද හාමුදුරු වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාප්ත වෙච්ච මහා අරිට්ඨ ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපිත වෙච්ච මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ සියලුම මහා සංඝරත්නයේ වෙනුවෙන් ය අපි මේ අද දානේ පූජා කළේ කියලා වාග් සතුටට පත්වන්න. ඉතින් පින්නතුන්ගේ මේ දානය මහත්ඵලයි මහනිසංසදායි. එකට හේතු ගානක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ඔබ මේ දානය හුඟා ශ්‍රද්ධාවෙන් පූජා කළේ. ඒ විතරක් නෙවෙයි තමන් හොඳට සීලයක පිළිහෙටලා මේ පින්කම සිදු කළේ. ඒ වගේම කර්මයේ කර්මඵල අදහගෙන මේ පින්කම කරන්නේ. ඒ විතරක් නෙවෙයි තමයි තාම දැහැමිව මහන්සියෙන් හරියම්ම කරන ධනයයි දානය සඳහා ගියේ පහදන් කළේ. ඒ නිසා මේ කරුණු සියල්ලක්ම එකතු වෙනකොට ඒ දානය ආනිසංස හුඟාක් වැඩි. ඉතින් මෙවැනි දානයක් තුලින් ජනිත වන පුණ්‍යඵලය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ අසංකේයෝ අප්‍රමේයෝ මහා පුණ්‍යකන්දෝ කියලා. ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සංඝ සතු කොට දෙන දානය ආනිසංස කල්ප 100,000 ගණන් ගියත් නැති වෙන්නේ නැහැ කියලා බුදුහාඳුර දේශනා කළේ. ඉතින් එවැනි වටිනා පින්කමක් අද සිදු කළේ විශේෂයෙන්ම මීට වසරකට වගේ කලින් මිය ගිය ආදරණීය මෑණියන් කමලා ජයසිංහ ආදරණීය මවතුමියට පුණ්‍ය ආනුමෝදනා කරන්ටත් ඒ වගේම අපගේ පියතුමා වන ජේ පුංචි බණ්ඩා ජයකොඩි මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් කියන සත්පුරුෂ අදහස ඇතුවයි මේ පින්කම මේ පිනතුන අද සංවිධානය කළේ. ඉතින් විශේෂයෙන්ම අපේ සමිත හාමුදුරන් වහන්සේ ටෙක්සාස් වල ඉඳලා මේ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේත් වෙනුවෙන් කරපු විශේෂ පූජාවක් විදියටයි අද දින මේ පින්කම ඔබ සංවිධානය කළේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා පුණ්‍ය ගංගාවල් පිළිබඳව. පුඤ්ඤාභි සඳ කියලා සූත්‍රයේ දේශනා කරනවා මහා පුණ්‍ය ගංගා 8ක් ගැන. බුදුහාමර දේශනා කරනවා යම්කිසි කෙනෙක් බුදුන් සරණ යනවා නම් බුද්ධං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ මම එකම පිළිසරණ කොට සලකනවා නම් හදවතින්ම බුදුන් සරණ යනවා නම් අන්නේ බුදුන් සරණ යෑම මහා පුණ්‍ය ගංගාවක් කියලා. ඊළඟට දේශනා කරනවා ධම්මං සරණං ගතෝ හෝති. බුදුහාමුදුර දේශනා කරපු තුන් සද්ධර්මයේ තමගේ හදවතින්ම සරණ යනවා නම් අන්නේ එක මහා පුණ්‍ය ගංගාවක් කියලා. ඒ වගේම ආර්ය මහා සංඝරත්නය සංඝං සරණං ගතෝ හෝති. සංඝරත්නය සරණ යනවා නම් හදවතින්ම මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන පිහිට කොට සරණ කොට තෙරුවන් සරණ ගිහි යම් කෙනෙක් වාසය කරනවා නම් මේ කාරණා තුන සඳහන් කළේ මහා පුණ්‍ය ගංගාවල් කියලා. ඊළඟට දේශනා කරනවා පාණාතිපාතා පටිවිරතෝ හෝති. යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවා නම් ඒක ලෝකයට අභය දානය දීමක්. ඒක මහා පුණ්‍ය ගංගාවක් කියලා. ඊළඟට දේශනා කරනවා අදින්නා දානා පටිවිරතෝ හෝති. යම් කෙනෙක් සොරකම් කිරීමෙන් වෙන් වෙනවා නම් ඒක ලෝකයට අභය දානය දීමක් කියලා. ඒක මහා පුණ්‍ය ගංගාවක් කියලා. කාමයේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති. යම් කෙනෙක් කාමවර්ධව හැසිරීමෙන් වෙන් වෙනවා නම් ඒක ලෝකයට අභය දානය දීමක්, නිර්භයතාවයේ දන් දීමක්, ලෝකයට නිදහස දන් දීමක් කියලා. ඒක මහා පුණ්‍ය ගංගාවක් කියලා. මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කීමේ යම් කිසි කෙනෙක් වළකිනවා නම් ඒක ලෝකයට අභය දානීය දීමක්, ලෝකයට සාන්තිය ප්‍රදානය කිරීමක්, පුණ්‍ය ගංගාවක් කියලා. සුරාමීරේ මජ්ජපමාදට්ඨාන පටිවිරතෝ හෝති. රහමෙර පාණයෙන් වැළකිනවා යම් කිසි කෙනෙක් ඒක ලෝකයට අභය දානීය දීමක්, ලෝකයට සැනසීම දීමක්, ඒක පුණ්‍ය ගංගාවක් කියලා. මෙන්න මේ කරුණුවට සඳහන් කළේ මහා පුණ්‍ය ගංගාටක් කියලා. ඉතින් මේකෙන් ඊටාම පැහැදිලිව දේශනා කරනවා තෙරුවන් සරණ යාමත් පංචශීලිය සමාදන්ව ආරක්ෂා කිරීමත් කියන මේ කාරණා දෙක අනිත් ලෞකික කුසලයන්ට වඩා බොහොම ප්‍රබලයි කියලා. ඒ විතරක් නෙවෙයි යම්කිසි කෙනෙක් සමත භාවනාවක් වඩනවා නම් බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුසතිය, ධාතු මනසිකාරය, ආනාපාන සතිය මේ වගේ සමත කමටහනක් වඩමින් හිත සමාධිමත් කරනවා නම් අන්න ඒකත් ලෞකික මට්ටමේහි ඉහළම කුසලයන් විදියට සඳහන් කළා. ඉතින් ඔබට ඔබේ ජීවිත ආලෝකවත් කරගන්නට මේ කරුණු බෙහෙවින් ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඔබ දෙපළගියම ජීවිත ගැන හිතනකොට ඔබට හුඟා සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ නිදහසේ ඉන්න ධර්මයේ හැසිරෙන ලැබුණේ නිකන් නෙවෙයි. ඔබ හුඟා පින් කළ සසරේදී පින්කල විතරක් නෙවෙයි ඔබ හුඟා ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ විවේකයක් ලැබෙන්න කියලා. අද නම් ඇතැම් විට හිතේ විවේකේ වැඩි කියලා වගේනේ. නමුත් වෙන තුන ඔබ ලංකාවෙම හිටිනම් කොයිතරම් වගකීම් සමුදායකට ඔබ කොටු වෙලා දින්නේ. ඇතැම් විට ඥාතීන්ගේ මල ගෙවල් මගුල් ගෙවල් වල යන්න ගියාම පාරටම කාලේ යන්නේ. ධාම කැසිරෙන වෙලාවක් නැහැ. ඉතින් ඔබ මේ වගේ රටකට ආවම නිදහස හොඳටම පේනවා. මදුරුවේ ගුවන්වත් ඔබට හානියක් නැහැ. ලංකාවේ නම් රැ වෙනකොට මදුරුවන්ගෙන් බේරෙන්න වෙනම යුද්ධයක් කරන්න ඕනනේ. ඉතින් ඒ වගේ මදුරුවෙකුගෙන්වත් ඔබට හානියක් නැති විදියට මේ සද්ධර්මයත් ඔබේ ගෙදරටම ලැබිලා තියෙන නිකන් නෙවෙයි. සසරම් වා පින් කළා. ඒ පිනේ වැදගත්ම අවස්ථාවක් තමයි විවේකය කියන එක. සමහර අය ධර්මයට කැමති, බණහන කැමති, ධර්මයේ හැසිරෙන කැමති. නමුත් විවේකයක් නැහැ යා. එයාට ජීවිත කාලයම හම්බ කළවත් ඒගොල්ලන්ගේ ණයටගේ නිදහස් වෙන්න බෑ. ඒ නිසා කැමැත්තක් තිබුණත් සමහරට ධර්මයේ හැසිරෙන අවස්ථාවක් නැහැ. ඉතින් ඒ අතින් ඔබ දෙපළගේ ජීවිත වා භාග්‍ය සම්පන්නයි. ඒක සසර පින්කල විතරක් නෙවෙයි ලැබුණේ. පින්කරන අතරේදී ඔබ මෙයාගේ ප්‍රාර්ථනා කරන්න ඇති. අනේ අපට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්න, හොඳ පින්වන්ත දරුවන් ලැබෙන්න, ඒකෙන් ඉක්මනට නිදහස් වෙලා හොඳ නිදහස් පරිසරයක අපට ධර්මයේ හැසිරෙන ලැබෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න ඇති. අනේ ප්‍රාර්ථනාව ඉහලින්ම මුදුන්පත් වෙච්ච අවස්ථාව. ඉතින් අන්න ඒ ගැන නිතරම හිතන සතුටටපත් වෙන්න අපට මේ ලෝකේ ලැබෙච්ච වටිනාම දේ තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. ඒ අතනොත් විශේෂයෙන්ම ධර්මය අහන්නට, පින්වන්ත ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නට අපට ලැබිච්ච එක තමයි ජීවිතේ ලොකුම භාග්යය. අන්නේ භාග්ය ලැබෙච්ච හැටියට මෙන්න මේ පුණ්‍ය ගංගාවල් ජීවිතේ නිරතුරුවම රැස් කර ගන්නට ඕන. දිනකට කිහිප වතාවක් හරි හදවතින්ම බුදුහන්දුර සිහිපත් කරන්න. මම බුදුහාඳුර සරණ ගියපු කෙනෙක් කියන එක නිතර සිහි කරන්න. ඒ උන්වහන්සේගේ උතුම් ධර්මෙ මම සරණ ගියපු කෙනෙක්. ඒ සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා මම සරණ ගිහිල්ලා ඉන්නේ කියලා නිතරම දවසට වැඩි වාර ගණක් හිතන්න. ඒ වගේම තමා රකින පංචශීලයේ, ආජීවට්ටමක සීලය, අටසීල්, දසසීල් ගැන නිතරම හිතන්න. ඒ වගේම තමන්ගේ දෑතින් අම්මට සලකපු හැටි හොඳට මතක් කරගන්න. අම්ම ජීවත් වෙන කාලයේදීම තමන්ගේම නිවසේ තියාගෙන තමන්ට උපස්ථාන කරන් ලැබීම එක ලොකුම භාග්‍යයක්. හුඟ දෙනකොට ලැබෙන්නේ නැහැ. ඇතැම් විට අපි කැමති වුණත් අම්මලා තාත්තලා අපි ළඟ ඉන්න කැමති නැහැ ඇතැම් විට. වෙන දරුවෙක් ළඟට යනෝනේ. නමුත් මේ අම්ම ඔබ ළඟටම ආවේ ඔබට තියෙන ආදරය නිසා, ඔබට පින්කම් කරගන්න අම්ම අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් ඒකයි ජීවිතේ ලොකු භාග්‍යයක්. ඒ අතර තමන් මෙන්න මේ පුණ්‍ය ගංගාවල් රැස් කරන අතරේදී ටිකින් ටික නමුත් සමත කමටහනකින්, සමත භාවනාවකින් හිත එක්තැන් කරගන්නට ඕන. ඒක ඉතාම වැදගත්. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය, අසුභ භාවනාව, එක ඉරියව්වක ඉඳගෙන පුටුවක හරි වාඩි වෙලා හිත එක්තැන් කරගන්න, සමාධිමත් කරගන්න උත්සාහ කරන්න. ඒ අතර මේ සමාධිමත් වෙන සිතින් මෙවැනි බුද්ධෝත්පාද කාලයක අපට කරන්න පුළුවන් ඉහළම දේ තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කිරීම. ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප, පරිස්සම්පාද ආදී කාරණා ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක. අපේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක් විඤ්ඤාණ අනිත්‍යයි කියලා බලන්න. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගඳ සුවඳ අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි. දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවහා විඥාන අනිත්‍යයි. කය අනිත්‍යයි, පොට්ටම්බ අනිත්‍යයි, කාය විඥාන අනිත්‍යයි. මනස අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි කියලා නිතරම මෙනෙහි කරන්න. ආයතන ධාතු හැටියට. ඒ වගේ අපට පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය අනිත්‍යයි, මේවා හට ගන්නව හේතු ඇති කල්ලි එතනම නිරුද්ධ වෙනවා කියලා බලන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සීක වෙන්නත්, සීක කෙනාට අසීක වෙන්නත්, අසීකුණු කෙනාට පිරිනිවන තෙක් සුවදායි වාසය කරන්නටත් මම එකම ප්‍රතිපදාවෙන් දේශනා කරන්න කියලා. මොකද ප්‍රතිපදාව මේ රූප ආදී ස්කන්ධ පංචකය හට ගන්න ආකාරයේ, වැය වෙන ආකාරයේ, ඒකේ සමුදය, අස්සාද ආදීනව නිස්සරණ හොඳට බලන්න කියලා. ඒ බලන පමණට අපට ආසා කරන්න ඕනේ නැහැ කියලා අමුතු ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. මේක හරියට මේන් ස්විච් එක වගේ. මේන් ස්විච් එක ඔෆ් කරාට පස්සේ අනේ ෆ්‍රිජ් එක ඔෆ් වෙන්න, හීටරේ ඔෆ් වෙන්න කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. මේන් ස්විච් එක නැත්තම් ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙනකොටම අනේ දේවල් ටිකත් ඔක්කොම ඔෆ් වෙනවා. අන්නේ වගේ තමයි ඇත්තටම අපේ ජීවිතවලත් මෙන්න මේ යථාර්ථය දකිනකොටම අපි දරුවන්ට ආස කරන්න ඕනේ නැහැ, ගෙට ආස කරන්න ඕනේ නැහැ, රූපයට ආස කරන්න ඕනේ නැහැ කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. මේ දේ නොනින් මෙනෙහි කිරීමත් එක්කම අවසානයේදී අපට මොකද හිතෙන්නේ? හිතට සිතුවිල්ලක් පහළ වෙනකොටම දන්නෝ මේ හටගත් ස්කන්ධ පංචකය මේක පෙරපසුන වි හටගත්තා, එතනම නිරුද්ධ වෙනවා කියලා තමන් දකිනවා. ඒ දකින්නත් එක්කම තමන්ට බාහිර රූපයක්, බාහිර පුද්ගලෙක් පැනවෙන්නේ නැහැ. අභ්‍යන්තර තමන්ගේ රූපය කියලා අධ්‍යයන පැනවෙන්නේ. වැඩිදියක් තමයි තමන්ගේ හිතවත් tie කියලා තමන්ට නිත්‍ය වශයෙන් ඒකවත් ගන්න. ඒ වර්තමාන හිතේ තනිත්‍යතාවය තමන් දකිනවා. හැම මොහොතෙම හට ගැනීම, නිරුද්ධ වීම, නැත්නම් සමුදේවය අපි උද්‍යාබ්බේ ඥානය කියලා කියන්නේ. මෙන්න මේ හට ගැනීම, නිරුද්ධ වීම කියන එක අපි දකිනවා. ඒ දකින පමණට අපි දුකෙන් නිදහස් වෙනවා. ඒ දකින පමණට මාළු භවෙන් නිදහස් වෙනවා. ලෙඩ දුක් වලින් නිදහස් වෙනවා, මරණයෙන් නිදහස් වෙනවා, නැවත ජාතියකින්, උපතකින් ලෝකෙට යන තියෙන අවස්ථාවෙන් අපි නිදහස් වෙනවා. ඉතින් මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පහළ වෙච්ච බුද්ධිමත් මිනිසෙකුට යමක් තේරුම් ගන්නව නම්, වටහා ගන්නව නම්, අවබෝධ කරගන්නව නම්, ඒ අවබෝධ කරගන්න තියෙන ඉහළම දේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය කියලා. ඒ බුද්ධිමත් මිනිසයාට වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ තමයි සමත විදර්ශනා දෙක. ඒ බුද්ධිමත් මිනිසයාට ප්‍රහීණ කරන්න ඕන නම් මොකද්ද ප්‍රහීණ කරන්න තියෙන දේ දේශනා කළා. ඒ තමයි අවිද්‍යාවත්, භව තණ්හාවත් කියන දෙක. ඒ බුද්ධිමත් මිනිසයාට සාක්ෂාත් කරගන්නට ඕන නම් ලබා ගන්නට ඕන ලබා ගන්න තියෙන දේ මොකද්ද? විද්‍යා විමුක්තිය කියන දෙක. අභිඤ්ඤා සූත්‍රය දේශනා කළා. ඉතින් මේ වගේ වටිනා ධර්ම සමූහයක් ලැබිච්ච අවස්ථාවේ අපි හැකිතාක් දුරට අපි මේ ධහම තුල හික්මෙමු. තමන් ඒ ජීවිතයට ආලෝකයක් ළමන ගමන් තමන්ගේ ආදරණීය දරුවන්ට, ඥාතීන්ට, හිතවතුන්ට හැකිතාක් දුරට මේ ධර්මය හොඳ කරුණු කියලා ඒ අය මේ පිනට යොමු කරන්න. අනිත් පැත්තෙන් තමන් මේ කරන පින්කම් දිනපතාම විශ්වයේ සිටින සියලුම සත්ත්වයන්ට අනුමෝදන් කරන්න. තමන්ගේ ආදරණීය ආමට විතරක් නෙවෙයි, මේ මුළු විශ්වයේම ඉන්නේ අතීතයේ අපේ අමල තාත්තලා වෙච්ච අය, දරුවන්, සහෝදර සහෝදරයන් වෙච්ච අය, ස්වාමි භාර්යාවන් වෙච්ච අය තමයි මේ මහත් විශ්වයේම ඉන්නේ. අන්නේ හැමදෙනාටම තමා නිතිපතා කරන පින්කම් අනුමෝදන් කරන්න. එය සුවපත් වෙන කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ අයටත් මේ සද්ධර්මයෙන් යහපත ලැබෙන්න කියලා නිරතුරුව ආශිර්වාද කරන්න. ඒක ලොකු පිනක් තමන්ට. ඒක ලෝකෙට කරන ලොකු යහපතක්. ඒ වගේම තමන් දිනෙන් දින මේ සමත විදර්ශනා දෙකින් ඉදිරියට යනට අවසාන වශයෙන් අනිත්‍ය ධර්මතාවය තමන්ගේ සිතට එන වාර ගන්න හැකිතාක් දුරට වැඩි කරගන්න. එපමණට තමන්ට ලොකු රැකවරණයක් ජීවිතේ ලැබෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ගේ වටේ ඉඳගෙන තමන්ට ආශිර්වාද කරන ආකාරය, තමන්ට සේවන සලසන ආකාරය, තමන්ට නිරතුරුව රැකවරණ සිටින ආකාරය තමන්ට පෙනියනවා. තමන් තනියම හිටියත් තමන් තනියම නැහැ කියලා තේරෙනවා. මේක තමයි බුදුහමෝ දේශනා කළේ අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ නාඤ්ඤ සරණ. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ නාඤ්ඤ සරණ. තමන්ට තමන්ගේ සිත පහනක් කරගන්න, දිවයිනක් කරගන්න. ධර්මය දිවයිනක් පහනක් කරගන්න කියලා දේශනා කළා. ඉතින් අන්න එවැනි ආකාරයට ගත කරන ජීවිතය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සසෝ ධම මුත්තමං. ධර්මයේ නොදෙක, ධර්මයේ ප්‍රායෝගිකව නොකර අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා යම්කිසි කෙනෙක් මෙන්න මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම දැකලා සතර සතිපට්ඨානය තුල නැත්තම් සමථ විදර්ශනා භාවනාව තුල එක දවසක් කෙනෙක් ජීවත් වෙනවා නම් අන්නේ දවසෙන් කරන කුසල ආනිසංසය මුළු කල්පයකට ඇති. මුළු කල්පයක් සුගතිගාමි වෙන්නට තමන්ට එක දවස කරන පින්කම් ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම එක දවසක් ධර්මය තුල හරියට පිළිහෙටලා හිටියොත් ඒක මනුස්සයෙකුගේ අවුරුදු 100ක් ජීවත් වෙනවා වගේ. අපි හරියට මෙන්න මේ ක්‍රමය අවබෝධ කරගත්තොත් අපි මරණාසන්න වෙනකොට ආයස දික් කරගන්න හොගා කලබල වෙන්නේ නැහැ. මෙන්න මේ ධර්මයේ හැසිරෙන බැරි වෙච්ච අය තමයි අන්තිම මොහොත වෙන විට යට පිළිසරණක් නැතුව බොහෝ වික්ෂිප්ත බහටපත් වෙන්නේ. හරියට දුකටපත් වෙන්නේ. මේ සම්පටික අත්හැරගන්න බැරි වෙන්නේ. නමුත් අපි හරියට ධර්මය තුළ ඉන්න හැම දවසම මතක තියාගන්න අපි අවුරුදු 100ක් ජීවිතයට එකතු කරගත්තා කියලා. 100ක් නෙවෙයි ඇතැම්මිට කල්ප ගානකට තමන් සුගතිගාමී වෙන කුසල් කරගත්තා. ඒ විතරක් නෙවෙයි මේ සසර සංසාර චක්‍රයෙන් එතර වෙනටත් තමන් මේ කරන කුසල් තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ඉතින් තමන් සසර කළාව මහා පුණ්‍ය මහිමයක ආනිසංසයක් මේ භුක්ති විඳින වෙලාව. ඒ නිසා මේක ඉක්මනටම ගෙවිලා යනවා අපි. අපි ඉක්මනටම දුර්වල වෙනවා, ඉක්මනට ලෙඩ දුක් වලටපත් වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඉතින් ඒ ගත කරන ජීවිතවලින් අපට තියෙන එකම රැකවරණය තමයි ගන්න තියෙන මේ ධර්මයේ හැසිරීම. ඉතින් ඒ ගැන හිතලා ඔබ වහා සතුටටපත් වන්න ජීවිත කාලය තුලම කරපු පින්කම් ගැන නිතර නිතර මෙනෙහි කරලා ඒකෙන් තමන්ගේ ජීවිතයට ආශිර්වාදය ලබා ගන්න. මේ හිතේ පිරිසුදු භාවය තමන්ට මෙලොව චිරජීවනය සඳහා, ඒ වගේම කායික සුවපත් භාවය සඳහා, නිරෝගී භාවය සඳහා හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් ජවයකින්, වීරියකින් මේ ධහම තුල තමන්ගේ ඉක්මනටම තව තවත් ඉදිරියට යන්නට ඕන. මේ ජීවිතය තුල උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියලා ලොකු ආත්ම විශ්වාසයක්, ලොකු උනන්දුවක් ඇති වෙනවා මේ දැහැමි කටයුතුත් එක්කම. ඉතින් ඒ කරන් එන දැහැමි කටයුතු මාලාවට, පින්කම් මාලාවට අද දිනත් තම ලස්සන පින්කමක් එකතු කරගත්තා කියලා කල්පනා කරන්න. ඉතින් ආදරණීය මෑණියන් වෙනුවෙන් මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත්, ඒ වගේම අපේ පියතුමාට පින් අනුමෝදන් කිරීමත් කියන මේ අරමුණු නිමිති කරගෙන සිද්ධ කළා මේ පින්කම ආනිසංසයෙන්. අපි ඒ ඥාතින් ඇතුළු හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමු. දැන් පෑන් වඩන වාදනය අරගෙන මෙතනින් තියාගත්තත් කමක් නැහැ නේ. මෙතනින් නෝරටත් පුළුවන්. හොඳයි. ඒ මේට වසරකට පමණ කලින් මිය ගිය කමලා ජයසිංහ මහත්මිය, ඒ වගේම අපේ පියතුමා ජේ පුංචි බණ්ඩා ජයකුඩි මහත්මයා ඇතුළු මේ විශ්ව යම්තාක් ඥාති මිත්‍රාදීන් මියගොස් පින් අපේක්ෂාවකින් සිටිනම් ඒ සියලු දෙනාද මේ පින දැක තමන්ගේම දෑතින් කරන ලද පින්කමක්සේ සතුට සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේගේ ඥාතීන් සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරමු අපි ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. යථා වාරිවහ පෝරා පරිපූරෙන්ති සාගරම් නේවමේවයිතෝ තේථානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටහං යථා නින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් තේථානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ලක්ෂ්මණ පෙරේරා මහත්මයා, වර්ණා නෝනා මහත්මිය ඇතුළු ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදයෙන් සලසා දෙත්වා. ඒ වගේම දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, ලක්ෂ්මන් මහත්මයාත් නෝනා මහත්මියත් අද දින තමගේ නිවසේ සිද්ධ කරන්න බලාපොරොත්තු වුණු දානමේ පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් අංග සම්පූර්ණව ඉතාම ලස්සනට අද දින සිදු කරගන්න ලැබුවා. මේ නිවසටත් ඔබටත් ලොකු ආශිර්වාදයක් වන ඉතාම අලංකාරවත් පින්කම මේ සිදු කළේ. ඒ නිසා නැවත නැවතත් පින්කම ගැන හිතලා හිතේ සතුට ප්‍රසාදය ශ්‍රද්ධාව දිනු කරගන්න රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පatti ලැබේවා. තව තවත් ධර්මයේ තුල හැසිරෙන්නට චිරජීවනයේ නිරෝගී භාවය ලබා ගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස්ස නිච්ඡන් වන්දා ප්‍රචායිනෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිවාන සම්පන්ති ඉමිනාතේ සමෙන්ජතු. හැමදෙනාටම තෙරුවන් සරණයි.